සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත සම්මා දිට්ඨින් පහං භික්ඛවේ දොයං වදාමි සාසවා කුඤ්ඤ බාලියා උපදිවේ පංකා අරියා අනාථවා ලෝකුත්තරා මන්දංගාති. එදම පාස්කනාවන්ත පින්තුනි, අද දින මේ පින්තුන් මේ ජීවිතර නැත්ලා ඉතාම වටිනා පින්කමක් ඥාතික යුතුකමක් සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. මේ අත්තන් කිසි දෙනෙක් බලාපොරොත්තු නොවන අවස්ථාවක් සිදුවනු මරණයක් වෙනුවෙන් සිදු කරන මතක බණක් විශ්සිත වෙන්නේ. මේ දින හයකට කලින් ගිය සංජය අනුරාධ නීගොඩ පුතුන් වන් වෙනුවෙන් සංඝදාස මහත්මා, එම මහත්මිය දියණිය ප්‍රධාන ඥාති මිත්‍රාලින් පෞරුෂය කරාන්ති වෙලා සිද කරන ඥාති යුතු මමයි මේ සිද කරන්නේ. සිදුතුන් මෙවැනි අවස්ථාවක් අපේ ජීවිතය ගැන හිතන්න ඉතාම වටිනා අවස්ථාවක්. ධර්මයේ පරණක් සඳහන් වෙනවා දුක්ඛූපනීතා සංධා කියලා. දුක් සහගත හේතුවක් මුල් කරගෙන දුක පිළිබඳව යථාභූතයෙන් ප්‍රත්‍යහ වැටෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, අංගරත්නයේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවක් ඇතිවන්නේ හේතුවක් තමයි දුකේ යථාර්ථය අවබෝධ කර ගැනීම. මෙවැනි අවස්ථාවකට අපි සහභාගී වීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ එමියගේ ඥාතිවරයා දීපත් කළා ඒ ඇයට පින් මොඩන් කිරීම. ඒක අපේ සංස්කෘතියේ තියෙන ඉතාම වටිනා කාර්යයක්. ඉවගේ ඊට අනුතරව පින්නතින වඩාත්ම වැදගත් වන්නේ මේ අහන මනින් මේ අපේ ජීවිතයේ පිළිබඳව ඉරණම මේකයි නේද කියලා නුවණින් බලන්න හොඳම අවස්ථාවක් මේක. බොහෝ විට අපි අපේ ජීවිතයේ විවිධ විදිහේ න්‍යාය පත්‍රයන් කාර්යසටහන් අපි සකස් කරගන්නවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ වගේම උපන්දින සඳහා, විභාග සඳහා, මංගල අවස්ථා සඳහා මේ නොයෙක් දේ සඳහා අපි නොයෙක් ආකාරයෙන් කාලිසටහන් න්‍යාය පත්‍රයන් සකස් කරගන්නවා. නමුත් මේ න්‍යාය පත්‍රයන් සියල්ලක්ම අපට වෙනස් කරගන්න වෙනවා මෙන්න මේ ජීවිතයේ හැබෑ යථාර්ථයට මුහුණ දීපු අවස්ථාවලදී. එනිසා පින්නතුනි මෙලින් අවස්ථාවක් අපට නුවණින් කල්පනා කරලා බලනවා නම් අපේ ජීවිතයේ පිළිබඳව හුඟා කරුණ අවබෝධ කරගන්න අවස්ථාවක්. විශේෂයෙන්ම සංඝදා සමාත්මාගේ මහත්මියට ඉතාම සංවේගීදායක අවස්ථාවක්. ජීවිතේ බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටිය දරුවෙක් තමන්ට හිමිවෙච්ච අවස්ථාව. ඒ අහිමිවීම එකාදකින් බලනකොට සංවිධාස මහත්මාගේම මහත්මිය විතරක් නෙවෙයි බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙච්ච ඒ පුදනුවන් කෙනෙක් තමයි අහිමි වුණේ. එනිසා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් දුක් වෙනවා. එනිසා ඒ දුකාප යම් ප්‍රමාණයකට හරි අඩු කරගන්නේ ධර්මයේ පිළිසරණ අපි ලබාගෙන. මේක තමයි පින්නතුන් අපේ සංස්කෘතියේ තියෙන ප්‍රධාන ලක්ෂණය. අපි දන්නවා මෑත කාලේ අපේ රටේ ලොකු වෙස්සනයක් ඇති වුණා සුනාමිය කියලා. මේ සුනාමියෙන් අපේ රටේ මිනිස්සු 40,000කට ආසන ප්‍රමාණයක් මිය ගියා. මේ මිය ගිය පාස්කාලයේදී අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්න ඇතැම් එක විදේශ රටවලින් මිනිස්සු මෙහාට ආවා. ඒ ආවේ තවත් හතකට ගිහිල්ලා. ඒ මිනිස්සු අපට උපදේශක දෙන්න එනකොට අපේ රටේ මිනිස්සු ගෙවල් දොරවල් අස්පරස් කරගෙන මියගේ ඥාතීන් වෙනුවෙන් කරන්න කියන යුතුකම් පිට කළා. හත් දවස් දානේ දීලා අවසන්. මිනිස්සු හිත හදාගෙන හත් දවස් දානේ. ඇමරිකාවෙන් අය අපට උපදේශක දෙන්න එනකොට මේ අපේ මිනිස්සු හිටපු ආකාරය දිහා බලලා බොහෝ දෙනෙක් මනිතේටපත් වුණා. මේක තමයි පින්නතුනි අපේ රටේ අපේ සංස්කෘතියේ තියෙන ලක්ෂණය. එනිසා මේ ජීවිත අභියෝග හමු වෙන්නේ අපට තියෙන සෑම රැකවරණය තමයි ධර්මය. ධර්මය අහනකොට අපේ හිතේ තියෙන මේ සංවේගය අංශ ප්‍රමාණයකට අඩු වෙනවා. එනිසා ඒ කාර්යය අපි මේ සිදු කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ හැබෑ අනුතර මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි ලෝක සත්‍යයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් කටයුතු කරපු ශාස්ත්‍රවරේ. උන්වහන්සේට මහා කරුණාවක් තිබුණා. ඒ මහා කරුණාවට නොදෙවෙන විදිහේ මහා ප්‍රඥාවක් තිබුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් එක්කම විශේෂ ඥානයක් ලැබුණ බුදුහාමුදුරන්ට. මොකද්ද මේ ඥානය? ඥාන කිහිපයක් ලැබුණ අතරින් ප්‍රධාන ඥානයක් තමයි සුතුූපපාත ඥානය. සත්‍යයන් එක භවයකින් සුත වීම සහ නැවත තවත් භවයක ප්‍රතිසන්දි ලැබීම පිළිබඳව අවබෝධය උන්වහන්සේට ලැබුණා. නැත්නම් කෙනෙක් මිය යාම සහ නැවත ඉපදීම පිළිබඳව මේ කර්ම අවබෝධ වුණා. මෙන්න මේ ඥානය ලැබීමත් එක්කම බුදුහාමුදුරුවෝ ලෝක සත්‍යයන් කෙරෙහි නුවණින් බැලුවා. නුවණින් බලනකොට උන්වහන්සේ සඳහන් කරනවා මට මේ ලෝක සත්‍යයන් කෙරෙහි බලලා ඉතාම සංවේගයක් හටගත්තායි කියලා. මේ යන සත්‍යයන් සහ මිය ගිහිල නැවත ඉපදෙන සත්‍යයන් ගැන බලලා බලවත් සංවේගයක් හටගත්තායි කියලා. මොකක්ද තියෙනුනේ මේ සංවේගය හටගන්න හේතුව? මේ සංවේගය හටගන්න හේතුව තමයි මරණයට පත් වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ මිනිස් ආත්ම භාවය අහිමි කරගෙන, සුගතිය අහිමි කරගෙන. බොහෝ විට ඉපදෙන්නේ මේ අනයිගෙන් වැඩි පිටසක් අපාගත ස්ථානවල. කලාතුරකින් කෙනෙක් තමයි සුගතියට ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ අවබෝධය ලැබීමත් සමගම මේ ලෝකේ සත්‍යයන් ගැන බලවත් සංවේගයක් හටගත්තායි කියලා. එනිසා පිළිතුරු බුදුදහමෙන් කියන්නේ ගැඹුරු දහමක්, යථාර්ථයේ පිළිබඳව ලෝකයට කරුණ විග්‍රහ කරන දහමක්. ඒ දහමේ යම් කිසි කරුණක් ගැන ඉතාම ගැඹුරින් කරුණ විමසලා බලනවා. එනිසා උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකේ ඉපදෙන සත්‍යයන්ට සැපේ අනුතර මොකක්ද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෙඩ දුක් හැදීම ජීවිතය අනුතරක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් විභාගයක් අසමත් වීම ජීවිතය අනුතරක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් වයසට යාම ජීවිතය අනුතරක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් මරණයට පත් වීම ජීවිතේ ලොකු අනුතරක් කියලා. පින්නතේ බුදුදහමට අනුව බුදුදහම පිළිබඳව ගැඹුරින් අපි තේරුම් ගත්තොතින් මේ කිසිදු දෙයක් ජීවිතයේ ලොකු අනුතර නෙවෙයි. මරණයවත් කෙනෙකුට ජීවිතේ ලොකු අනුතරක් නෙවෙයි. මරණය මහිමි වන්නේ උපරි වශයෙන් අවුරුදු 60කට 70කට නැත්නම් වැඩි වුණොත් අවුරුදු 100කට හිමි වෙන ශරීරයක් විතර අහිමි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනාවරණය කළ මිනිසුන්ගේ ජීවිත සැපේ අනුතර මොකක්ද? සැපේ අනුතර තමයි පිළිතුනේ කෙනෙක් මිය ගියාට පස්සේ නැවත ඉපදීමට තියෙන අවස්ථාව සහ කෙනෙක් මිය ගියාට පස්සේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේකයි සැපේ අනුතර. මේ ආත්ම භාවයේ මිනිස් ජීවිතය අහිමි වීමෙන් අහිමි වන්නේ උපරිම වශයෙන් අවුරුදු 60කට 70කට පරිහරණය කරන් තියෙන ශරීරයක් විතරයි. නමුත් මිනිස් ආත්ම භාවයේ සුගති අහිමි වීම කියලා කියන්නේ ඇතමිට අවුරුදු ලක්ෂ ගාන, සමහරට අවුරුදු කල්ප ගානක් තියෙන සුගතියයි සමන්ට අහිමි වෙන්නේ. මෙන්න මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ වඩාත්ම ගැඹුරේ ජීවිත ගැන බලන්න ලෝක සත්‍යයට හුරු කළේ. ඒ නිසා ශරීරය ගැන අවධානය යොමු කරාට වඩා ජීවිතයේ වඩාත්ම අවධානය යොමු කරන්නේ හිත ගැන. මේ පිනතුන් අහලා තියෙනවා ධම්මෝහවේ රක්ෂිත ධම්මචාරින් කියලා. ධම්මෝහවේ රක්ෂිත ධම්මචාරින් බණහ නැත්නම් මෙයන් හඳන්නවා. මේ තේරුම තමයි දැහැමිව ඉන්න කෙනා ධර්ම විශ්වයෙන් ආරක්ෂා කරනවායි කියලා. පින්නතුනි මෙන්න මේ දැහැමිව ඉන්න කෙනා ධර්ම විශ්වයෙන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෙඩ දුක් වලින් බේරීම කියලා. ලෙඩ දුක් වලින් සුව වෙන නෙවෙයි ධහම තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් වයසට යන එක නවත්තන්නේ කියලා. වයසට යෑම නවත්තන්නත් නෙවෙයි ධර්මයේ තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණයට පත් වීම වළක්වන්නේ ධහම තියෙන්නේ කියලා. ඒ සඳහා නෙවෙයි ධහම තියෙන්නේ. ධර්මයේ සමන්ත රැකවරණය ලබා දෙන්නේ කුමක් සඳහාද? සමන්ගේ හිත ආරක්ෂා කරලා දෙනවා. මෙන්න මේකේ කරන්නේ සමන්ත දුගතියට පත් වෙන තියෙන අවස්ථාවේ මුදවල සමන්ගේ හිත සුගතියේ සිහිලවන්න රැකවරණය ලබා දෙන්නේ ධර්මය. එතන පිළ ධර්මයේ රකින්න උත්සමයන්ට කර්ම විපාක දීලා තියෙනවා. මෙයන් සම් දන්නව මුගලන් හාමුදුරනේ කර්ම විපාක දීපු හැටි. කරුත් හාමුදුරනේ කර්ම විපාක දීපු හැටි. විවිධරහතන් වහන්සේලා කර්මයට මුහුණ දීපු ආකාරයෙන් මෙයා සඳහන් කරනවා. මේ අතර කියන්නේ දෙන ගස්වතින් බිම්බිසාර රජතුමා ජීවිතයේ ලොකු අනතුරකට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාවක් වූ පූජා කරපු ජේතවනාරාමයේ පූජා කළේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා ජීවිතයේ අවසාන කාලයේ තමන්ගේ පුතාගෙන් දැඩි කායික වේදනාවකට ලක් වුණා. මේ ලක්ෂණී අවස්ථාවේදී මාස ගානක් එක්කම දුකින්දා මේ අවස්ථාවේදී මුල්ම ආරාම පූජාව කරාය කියලා බුදුහාමුදුරුවෝ බිම්බිසාරජතුමා මුණගැහෙන්නාගේ නැහැ. බිම්බිසාරජතුමා පණිවිඩයක් කියවෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ නැහැ කියලා. රජතුමා ඈත ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන බල බල අර තිරනතුරේ ඉඳගෙන බිම්බිසාරජතුමා සක්මන් කරමින් තමන්ගේ හිත හදාගත්තා. රජතුමා සෝවාන් වෙන විදිහ කෙනේ. රජතුමාට කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය බුදුහාමුදුරුවෝ කළා ඇතිමනේ. රජතුමා දැනගත්තා මේ දින කිහිපයක් දුකින් ගත් සතර දුගතිගාමි වෙන්නේ නැහැ කියන බලවත් විශ්වාසයක් රජතුමාට තිබුණා. දැන් කාලේ නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් මෙච්චර ධර්මය දන්න කෙනෙක් මෙච්චර කෘතවේදීන්ගේ ලෝකෙට දේශනා කරපු උත්සමේ මේ තරම් විස්මය සහිත ඉර්ධි බල කාපු කෙනෙක් එහෙනම් අහසින් ඇවිල්ලා මේ ඉරෙන් මුදවලා යාන්ත්‍රික කටයුත්තක් කළේ නැහැ කියලා කෙනෙකුට දැනෙන්න හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල විහිම කරපු අවස්ථා තියෙනවා. නමුත් හැමතැන විහිම කරන්න ගිහින් නැහැ බිනුතුනි. සමහර කර්ම තියෙන වෙනස් කරන්න පුළුවන් කර්ම. මේ බිනුතුන් දන්නවා දීගාරි කුමාරයා ගැන. හත් දවසේ මිනියන්නේ කිය කුමාරයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය. බුදුහාමුදුරුවෝ පිළිස් කියන මේ කුමාරයා ගාවත වැඩි කරා බොහෝ කාලයක් පස්සේ ආයු වර්ධන නම් ජීවත් වුණා මේ කුමාරයා. යම් කිසි අවස්ථාවකදී කර්ම වෙනස් කළා තියෙනවා. නමුත් සත්‍යමාන වගේ කතාවෙදී අපට කියනවා අර කුඩා කුමාරයා මේ යන්න හිටිය සතුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ ගැළුවා මේ කුමාරයා මරණය බුදුහාමුදුරන් පුළුවන් දෙ කියලා. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා මේ කුමාරයා බේරන්න බෑ. ඒ නිසා කරේ උන්වහන්සේ අර කුමාරයා එන මහා මාර්ගයේ මදාසල ගහක් මුල ඉඳලා මේ සත්‍යමානවක කුමාරයාට අර ගාථා ඉගැන්නුවා. මේ කුමාරයා තේරුම් ගන්න යවුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම උත්සාහ කළේ මේ ශාරීරිය රැකගන්නට වඩා හිත ආරක්ෂා කරලා ශාරීරිය යහනි වෙනකොට සුභතියක හිත පිහිටවන්න පුළුවන් විදිහේ සත්‍යයකට පුද්ගලයා ආරක්ෂා කරගන්නයි බුදුහාමුදුරුවෝ වඩා උත්සාහ කළේ. ඒ වගේම වරක් විදුරක කියන කුමාරයා සාක්‍යයන් ඝාතනය කරන්න ආවා. මේ අවස්ථාවේදී සාක්‍ය වංශිකයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඥාතීන් මුල් දවසේ විදුරක කුමාරයා විශාල පිරිසක් සමග සාක්‍ය ජනපදයක තිබුල්ලත් පුරයට එන අවස්ථාවේදී තිබුල්ලත් පුරේ ආසන්නයේ මේ මාර්ගය අසල බුදුරජාණන් වහන්සේ ළඟ සිටියා. විදුරක කුමාරයා හුවා ඇයි ස්වාමීන් වහන්සේ මේ මෙතන වැඩ ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන කුමාරයා මගේ ඥාතීන් ඉන්න මා ඉපදිච්ච ප්‍රදේශයෙන් එන තුලමත් මට ආස්වාමියක් මට සිදිරසයි කියලා. විදුරක කුමාරයා දැනගත්තා මේ සමන් වහන් තමන් යන මේ කටයුත්තට බුදුහාම රකමෙතියි කියලා දැනගෙන ඒ අවස්ථාවේදී නැවත පෙරලා ගියා. අර සාක්‍යයන් ඝාතනය කරන්න ගියේ නෑ පළවෙනි අවස්ථාවේ. මෙහි මෙතන දෙවෙනි දවසේදී විදුරක කුමාරයා සේනාවත් සමග ආවා. දෙවෙනි දවසේදී බුදුහාම ගාර විදිහම ගහක් යට හිටියා. දෙවෙනි දවසේ ආපසු හැරිලා ගිය විදුරක කුමාරයා තුන්වෙනි දවසේ මේ විදිහේ බව දැනගෙන තුන්වෙනි දවසේ විදුරක කුමාරයා වෙනත් පොදුණු හාමුදුරුවෝ ඉන්නතින් හතරවෙනි දවසේ විදුරක කුමාරයා ආවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරා නැවත නැවතත් මා වළක්වද්දී ඇයි මෙයා මේ තරම් ඉන්නේ කියලා කල්පනා කළා. බැලුවා මේ සාක්ෂියන් සමූහයෙන් කරපු අකුසල කර්මයකට සමූහයක් වශයෙන් විපාක දෙන්න තියෙන අවස්ථාව මේක වළක්වන්න බෑ කියලා උන්වහන්සේ නෝනින් දැකලා හතරවෙනි දවසේ බුදුහාමර වැඩම කළේ නෑ. හතරවෙනි දවසේ මේ කුමාරයා තේනවත් සමග ගිහිල්ලා සාක්ෂ්‍ය වංශිකයන් 30 දෙනෙක් හැරෙන්නට මහා නාම සාක්ෂියතුළු සාක්ෂ්‍ය වංශිකයන් 30 දෙනෙක් හැරෙන්නට ඉමුලදී හිටිය සාක්‍ය මන්ත්‍රියන් රැස සම්බුල ඝාතනය කළා. බලන්න මෙතන තමන්ගේ ඥාතීන්වත් එකම අවස්ථාවේදී බේර ගන්නට බුදුහාමරණ බැරි වුණා. මේකයි යථාර්ථය. ඒ නිසා අපි ධර්මය දැන් පිට රකින්න බව ඇත්ත. අපි දෙහැම ජීවිත ගත කරන බව ඇත්ත. අපිට පිළිතුරු මේ රැකවරණය ලැබෙන්නේ හුදෙක් නිය භෞතික ශරීරයක නෙවෙයි. නියම වශයෙන් ධර්මය රකින්න කෙනාට රැකවරණය ලැබෙන්නේ තමන්ගේ හිතටයි. කායික වශයෙන් යම් යම් අවස්ථාවල වෙන පුළුවන්. ඒක චිකතරක හේතු වන දෙයක් අපට සැබෑ රැකවරණය ලැබෙන්නේ ධර්මයේ සිටයි එනිසා එවැනි පිටන ලැබෙන රැකවරණය තුළින් දැනනුව කෙනෙක් සිටියා නම් ඒක නා දුකට ගාමි වෙන්නේ නැහැ කියන එක ධර්මයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එනිසා පිළිතුරු මේ උදාහරණ නැටත් අපේ ධර්මයේ තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. එනිසා බුදු දහමේ හැබැයි අනුතුල තේරුම් අරගෙන දුකට ගාමි පදයෙන් මුදවලා අපව සුගතියේ පිහිටවන්නටයි අපට පිළිතුරු ධර්මයේ තියෙන්නේ. අන්න එවැනි ධර්මයක් දේශනා කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රනාතරින් ප්‍රධාන සූත්‍රයක් වන මහා සංකාරිතක සූත්‍රයයි අද මා මේ පින්තුල ධර්ම දේශනාවක් සඳහා තෝරාගත්තේ. මහා සංකාරිතක සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගැන සඳහන් වෙනවා. මොකක්ද ඒ කරුණ? සම්මා දිට්ඨියේ ප්‍රවේද දෙකක් ගැන. බුදුරජාණන් වහන්සේ උපරිම වශයෙන් ධර්ම දේශනා කළේ ලෝක සත්‍යයට ගැඹුරු අවබෝධයක් ලබා දෙන්න, නුවණක් ලබා දෙන්න. මේ නුවණට කියන්නේ ධර්මයේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය නැත්නම් යහපත් දැකීම කියන එක. අවුරුදු 45ක් මුන් වහන්සේ දිවාරය නබලා වෙහෙසිමින් ක්‍රියා කළේ සම්මා දිට්ඨිය ලෝකෙට ලබා දෙන්න. උදාහරණයක් ඇටියෙ උන්වහන්සේ දේශනා කරනවා අන්ධකාරයෙන් තියෙන ලෝකයට නැගෙනහිර දිශාවෙන් ඉරපායනවත් එක්කම අර තියෙන අඳුර පටල සියල්ලක්ම බිඳ කළලා ලෝකයට ආලෝකය ලබා දෙන මිනිසුන්ගේ නිස්පාදවන වගේ තමයි සම්මා දිට්ඨිය කියන එක. කෙනෙකුගේ ජීවිතයේ සම්මා දිට්ඨිය කියන එක ලැබුණු ගමන්ම සමන්ත ජීවිතයේ කලියුතු නොකර යුතු දේ ගැන ගැඹුරු දැනුමක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අන්ධකාර කාමරයක ඉන්නම නම් ඒ අන්ධකාර කාමරයක ඉන්න අවස්ථාවේදී අපට යම් කෙනෙක් ආලෝකයක් දැල්ලුවා නම් ආලෝකයක් දැල්ලපු ගමන්ම අපට තේරෙනවා කාමරයේ අතපය ගැටෙන බඩු භාණ්ඩ මොනවද? කාමරයෙන් පිට වෙන්න ඕන දොරටුව කොතනද තියෙන්නේ? කාමරයෙන් තමන් ලං කරගත්තු දේ මොනවද? බැහැර කළ යුතු දේ මොනවද? මෙන්න මේ ගැන නුවණක් අපට ලැබෙනවා මේ ආලෝකය ලැබීමත් සමගම. අන්‍ය වගේම තමයි පිළිතුරු සම්මා දිට්ඨිය කියන එක ලැබීමත් සමගම අපට තේරුම් යනවා අපේ ජීවිතය අපි කොයි මඟකට යා යුත්තේ කියන කරුණ. බුදුහාමුදුරේ නිසා සම්මා දිට්ඨියේ පළවෙනි කාරණේ දේශනා කළා. සම්මා දිට්ඨිය ප්‍රවේද දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රවේදය තමයි සාසවා පුඤ්ඤභාගියා උපජීවේ පක්ඛා කියන එක. සාසවා පුඤ්ඤභාගියා උපජීවේ පක්ඛා. ශාස්ත්‍රව වූ ආශ්‍රව සහිත වූ පුඤ්ඤභාගියා සීනට නැඹුරු වෙච්ච සීනේ කොටසක් වෙච්ච උපජීවේ පක්ඛා උපරි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. මේකට කියන්නේ පින්නතුනි කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා. මෙන්න මේ කම්මස්ස කතා සම්මා දිට්ඨිය ලැබුණට පස්සේ අපට තේරෙනවා අපි අකුසල කරෝතින් අකුසල වල විපාක අපට වෙන්න වෙනවා, කුසල කරෝතින් කුසල වල ආනිසංස අපට ලැබෙනවා කියන අවබෝධයක් ලැබෙන්නේ මෙන්න මේ කම්මස්ස කතා සම්මා දිට්ඨිය. කම්මස්ස කතා සම්මා දිට්ඨිය ලැබෙච්ච කෙනා තමයි සීල දහම් කරන්නේ උගම. දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් කරගන්න යා ජීවිතේ. අපේ ජීවිතයේ යන වැරදි අඩුපාඩු හැකිතාක් කවම කරගන්නවා. තිනුතින අපි දානම සමහර විට අපට අපල කාලයක් කියලා සමහර දෙනවා. තේන්දරීම බැලුවාම නිතරම කරදර වෙනවා නම් සමහරක් ගන්න කියන අපල කාලයක් කියලා. මෙන්න මේ අපල කාලයක් කියන අවස්ථාවේදී සමහර අය කරන නොයෙකුදී සින්තම් කරනවා. බෝලි පූජා තියනවා, දානමාන ආදී පින්දාම් කරනවා, පිරිත් කියනවා මේවා කරනවා. පින්නපින් මේකෙදි මේ කර්ම විපාක විඳින කාලය මේ. ඇතැම් විට අපුසල කර්ම විපාකවල ආදීනව ලැබෙන කාලය තමයි අපල කාලය කියලා කියන්නේ. එනිසා කිසියම් කෙනෙක් නිතරම පිළිට බර වෙන්නවා නම් නිතරම නිවසේ කුසල දහම් කරනවා නම් අන්න ඒ කුසල දහම් කිරීමේ අනිසංස හැටියට මෙන්න මේ අපල මුගක් අඩු වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් බොහෝ දෙනාට පින්නපින් මේක මතක් වෙන්නේ අපලයේ ඉහළටම ගිහිව ආස්ථායේදී. නමුත් නිතරම ජීවිතයේ සිනක නැඹුරුව ඉන්නවා නම් අමුතුවෙන් අපල කාලයක් කියලා එන්නේ කුසලයේ ශක්තියක් තියෙනවා, අකුසලයේ දුර්වල කිරීමේ ශක්තියක්. ඇතැම් විට සමහර අකුසල දහම් අපට විපාක දෙන කාලවල අපි බලවත් පින්දහම් කරනවා නම් ඒ දිනේ ආනිසංස හැටියට අර අකුසල දහම් යටපත් වෙන ස්වභාවයක් තියෙන ඊට කලින් කුසලයේ ඉස්මතු වෙලා කුසල විපාක දීමක් තියෙනවා. එනිසා පිළිතුර නිතරම ජීවිතයේ උදෑසන අවධියේ මොහොතේ පටන්ම රාත්‍රී නිින්දන යන මොහොත දක්වාම සමාකුසලයට නැඹුරු ජීවිතය ගත කරන්නට ඕන. උදෑසනම මල් පහන් ටික බුදුහාමරණ පූජා කිරීම, බුද්ධ පූජා පූජා කිරීම, නිවසට අසරණ කෙනෙක් වෙනවා නම් සැලකීම, තමන්ගේ නිවසේ වැලියේදී අම්මට තාත්තට සැලකීම, ඒ වගේම සමාජ සේවයක් කරනවා සේවා කරන ස්ථානයේ උපරිම අවංකව කැපවලියක සේවය සිදු කිරීම සමා මහා මලියනවා නම් බස් එක යනවා නම් විතර මෛත්‍රී භාවනා ආදී වැඩි වීම මේ සින්කම් විතර කරනකොට තියෙනුනේ මේ මෙලව වශයෙන්ම දිට්ඨධම්ම වේදෙනිය වශයෙන් සමාගේ කුසලිය බලවත් වෙනවා. එතෙන් මේක අපි මිලමුදල් ඉපෙවීම විතරයි ජීවිතයේ සැපය සඳහා බලාපොරොත්තු වෙන්නේ. තියෙනුනේ මිලමුදල් වැඩි උනායි කියලා සම්පත් වැඩි උනායි කියලා විතරක් අපිට කරදර වලින් දුර වෙන්න බෑ. ඒ සඳහා අපි මෙන්න මේ පිළිඳ නැඹුරු වෙච්ච ජීවිත ගත කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ දූ දරුවන් නිවසේ ඉන්නකොට බොහෝ දෙනා තමන්ගේ දරුවන් ගැන විතරයි බලන්නේ. තේනතුනි තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සැබෑ දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් නම් ඒ වගේම වයසින් ඉන්න සමස් දරුවෙකුට අසරණ දරුවෙකුට සලකන්න. ඉගෙන ගන්න දැස්ස ආර්ථික දුෂ්කර කාර්යින දරුවෙකුට සලකන්න. ඒ වගේම වැඩිහිටි නිවාසවලට ළමා නිවාසවලට හැකියතාක් උදව් කරන්න. අසනීප වෙලා ඉන්න අයට උදව් කරන්න. ලේකම් දුරුවපත් වෙන්න. මෙන්න මේව කරනකොට අනිත් පැත්තෙන් ඒ වගේ දෙගුණ තුන්ගුණ වෙලා අපේ කුසලිය බලවත් වෙලා සමන්ත බාහිරින් එන තියෙන කරදර අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේක සමන්ත මෙලව වශයෙන්ම සමන්ගේ කුසලිය බලවත් කිරීමට හේතුවක්. බුදුරජාණන් වහන්සේ නිතරම සින්දහම් කරන්න කියන කරුණ අගය කළා තියෙනවා. සින්දහම් අගය කළා තියෙනවා. මා පුඤ්ඤස්ස බහයි කියලා දේශනා කළා සිනට බය වෙන්න එපායි කියලා. මාව මන්නේත පුඤ්ඤංස නමං සංආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්බෝ විපෝරති පූර්ණ විදිරෝ පුඤ්ඤංස සෝකතෝ කම්පි ආචිනං කියලා සඳහන් කළා. මේ පින්කම කුඩා පින්කම කියලා අවමන් කරන්න එපා. පින්දහම ලාංකාංක ටික ටික හරි එකතු වෙලා කලකදී මහා පුණ්‍යමන්තින් බවටපත් වෙනවා. ඒ නිසා පින්තුනේ පින අපට නිතරම නිවස ඉඳගෙනම පින්කම් කරන්න අවස්ථා තියෙනවා. තමන්ගේ හිත හොඳට රැකගෙන ඉන්නව නම් තමන්ට වා පින්දහම් කරන්න පුළුවන්. ඒ පින්කම ලාංකාංක මරණින් මත්තේ නිරේ ලැබෙන්නේ මේ ආස්භාවයේ නිම තමන්ට ලැබෙනවා. ඒ වගේම පින්තුනේ සම්මාදිතියේ දෙවෙනි පියවර කියලා බුදුහාම දේශනා කළා. ඒ තමයි අරියා අනාත්මා ලෝකุตතර මග්ගංගාතිය. මෙන්න මේ සම්මාදිටියේ දෙවනි පියවර තමයි පින්නතුනි වටිනාම අවස්ථාව. බොහෝ දෙනෙක් දන්නේ පින්නතුනි සම්මාදිටියේ මුල් පියවර විතරයි. බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න කිව්වා අපි පින්කම් කරනවා කියලා හැම දිනම බොහෝ දෙනෙක් පෑහිමකට පත්වලා ඉන්නවා. අපි දන් දෙනවා, අපි පන්සල් යනවා, අපි පොල් ටිකල් ගන්නවා, ඉතින් අපේ වැඩ හරි කියලා අපි හිතන් ඉන්නවා. පින්නතුනි මෙවැනි යහපත් ක්‍රියා බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයෝත් කරනවා. හැබැයි මගෙන් පියාගන්න පින්නතුනි අපට දුකක් එළමී තත්තාවකදී සැබෑලෙසම අපට දුකක් එළමී තත්තාවයේදී මේ පින්කම් කරායි කියලා ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ලෙඩ දුක් ඇදලෙක්සන් වෙනකොට, වයස දෙකින් ඉඳ දුර්වල වෙනකොට, අපේ සමීපතම ඥාතීන් මරණයට පත් වෙනකොට, එතැන්මක අපි මරණය කරා සමීප වෙනකොට මෙවැනි ජීවිතයේ ගැඹුරු අවධානන් තත්ත්වයට මූලපාන අවස්ථාවලදී පින්කම් කරන කෙනක් දුක් වෙනවා, පින්කම් නොකරන කෙනක් දුක් වෙනවා. ඒ දෙන්නාම අවස්ථාවේ සමානයි. දෙන්නාම අඬනවා. නමුත් බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ බුදුදහමේ කියන පින්කම් අගය කරනවා. ඒ විතරක් නෙවෙයි සමහරයන් කියනවා බුදුදහමේ අනිත්‍යාගමලක් කියවෙන එකම දෙය කියලා. බොහෝ දෙනෙක් කියනවා පන්සලේ, කෝවිලේ, පල්ලියේ වැළලෙන එකම පහනයි කියලා. ඒ කියන්නේ වෙනතුනේ මේ සම්මාදිටියේ මුල් පියවර විතරක් ගන්නයි තමයි ඒ කතාව කියන්නේ. සම්මාදිටියේ මුල් පියවරෙන් කරන්නේ මෙන්න මේ සින්දහම් කළා බාහිරින් එන කරදර වලින් යම්කිසි ප්‍රමාණයකට ආරක්ෂා වීමේ මඟක් සහ අතර සුගතිගාමී වීමේ මඟක් විතරයි සම්මාදිටියේ මුල් පියවරෙන් කරන්නේ. මේ පියවර පින්නතුනි ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් ගැන දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දහමෙන් ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභය තමයි ලෝකයාට මේ සම්මාදිටියේ දෙවෙනි පියවරින් අවබෝධය ලබා ගැනීම. මෙන්න මේ පියවරින් තමයි පින්නතුනි සැබෑලෙසම දුක් නැතිවන්නේ. අපි බලමු මේක කොහොමද කියලා. මේ සම්මාදිටියේ දෙවෙනි පියවරට කියන්නේ සතු සත්‍ය සම්මාදිටිය, නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය කියලා. මෙතෙන් දිවන්නේ මොකද්ද මේ දුක ඇතිවන හේතුව ගැන ගැඹුරේ අවබෝධයක් ලබා ගැනීමයි කරන්නේ. පින්නතුන් අපි මේ ලෝකයේ බිහි වෙන කලින් අපි කාලයක් මව කුසේ වාසය කළා මාස 9ක් වගේ කාලයක්. මුලින්ම දෙමව්පියන්ගේ එකහළු වීමෙන් කලලේ මුල් අවස්ථාවට මවගේ කුසේ පිහිටන ගත්තා. මේ කලලිය හටගෙන තියෙන කිහිපයක් සතියකට ආසන කාලයක් ගියාට පස්සේ තමයි කර්මාන් රූප සත්‍යයක් මෙතන ප්‍රතිසන්දි ගන්නෙ. මුලින් නැති මාගේ කලලයේ බෞද්ධකදී කලලයේ ඇති වෙනවා මුලින්. ඊට පස්සේ බාහිරින් කර්මාන් රූප නැතිගෙන සත්‍යය. ඊට පස්සේ මේ කලලිය මගේ කරගන්නවා. මේ කලලිය තමයි කරගෙන ඊට පස්සේ එක ටිකෙන් ටික මවගේ සාරයෙන් සහ තමන්ගේ කර්මාන් රූප වෙනම කර්ම ශක්තිය දෙක එකතු වීමෙන් ටිකෙන් ටික මව කුසේ වර්ධනය වෙනවා. අර සමන්ටයික නොවෙච්ච බාහිරින් තිබෙච්ච දෙයක් දැන් මේ සත්‍යය තමන්ගේ කරගෙන මව කුසේදීම දැන් තමන්ට දැනෙනවා ටික ටික. මව කුසේදීම වේදනාව දැනෙන ගන්නවා. මව කුසේදීම අම්මාගේ හැඟීම් මේ දරුවාට දැනෙනවා. අම්මතාවට දෙන්නගේ අසමගී කන් තියෙනවා නම් ඒක මව කුසේදීම තේරෙනවා. අම්මැතෙන් මේ ආගමික ජීවිතයක් ගත කරනවා නම් නිතර පින් සමාධිය කරනවා නම් දරුවට මේක තේරෙනවා. දරුවට ලොකු පහසුවක් මේක. ඒ නිසා මව කුසේදීම යම් යම් විදිහේ හැඟීම් දරුවාට ලැබෙනවා. මෙහෙම ලැබෙන දරුවා මව කුසී ලෝකෙට බිහි වෙනවා. බිහි වෙච්ච අවස්ථාවේදී ඇතැමිට ගමක්ම සිනාසෙමින් තමයි ගමක්ම සතුටට පත් කරමින් තමයි දරුවෙක් මේ ලෝකෙට බිහිවන්නේ. විශේෂයෙන් දෙමව්පියන්ට මුල්ම දරුවා ලැබෙනකොට විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ බලාපොරොත්තු තියාගෙන ඉන්න දරුවා ඇතැම් විට මව්පියන් බිහි වෙන කල්ලිලාම දරුවා කොයි ඉස්කෝලේද යවන්නේ, කොහොමද දරුවට උගන්වන්නේ, කොහොමද දරුවාට ඇඳුම් පැනඳුම් මේ සියල්ලක්ම ගැන මම තාත්තා හිතනවා. මෙන්න මේ විතර සත්‍ය මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ටිකෙන් ටික දැන් මේ ශරීරය සමගි කරගෙන තියෙනවා. මේ ශරීරයේ හිතන්නේ මටමයි දෙයක් කියලා. එතකොට මුල් කාලේ අපි ඉපදෙච්ච මුල් කාලේ අපට එක්තරම් සංයෝජන කෙලෙස් නැහැ. එක්තර ආසාවක් අපට මුල් කාලේ නැහැ. ලෝකම මෙච්චරනේ අපට. දැන් පොඩි කාලේ බැනුම් අවුරුදු දෙකේදී වගේ කාලේ ලොකු බැනුම් බෝලෙකුයි රුපියල් 1000කුයි දුන්නොදී රුපියල් 1000 අයින් කරලා බැනුම් බෝලෙ තමයි ගන්න. පොඩි කාලේ අපේ ඇඳුම් වල සාක්කුව නැව නැහැ. මොකද සාක්කුව දාන කරන් ගියක් අපට ආසාවක් නැහැ ඇත්තට. ටිකටික ලොකු වෙන තමයි සාපු ගන්න වැඩි වෙන්නේ. පිනතුනි මෙන්න මෙහෙම ලෝකෙට බිහි වෙන සත්‍යය ටිකෙන් ටික මේ සංයෝජන සහිත ඉපදෙනවා. ඉපදිච්ච සත්‍යය ටිකෙන් ටික අපි වර්ධනය වෙනවා. අපි අධ්‍යාපනය ලබනවා. අපි අධ්‍යාපනය ලබනවායි කියලා අපි හිතනවා අපි ගොඩක් ජීවිතවලට පත් වෙන්නේ කියලා. අපි රැකිරස් සාකරනවා කියලා අපි ටිකෙන් ටික දිනු වෙනවා. අපි හිතනවා අපි ටිකෙන් ටික දිනු වෙනවා අපි මේ සැපත ප්‍රයෝගින යන්නේ කියලා. නමුත් පිනතුනි මොකද වෙන්නේ? අපි මේ ටිකෙන් ටික මුලින්ම තමන්ට කලින් ඇතිවෙච්ච මේ කලලිය තමන්ගේ කරගෙන ඊට පස්සේ තමන්ගේ ශරීරය තමන්ගේ කරගත්තා. මේ ලෝකෙට බිහිුණාට පස්සේ තමන් පරිහරණය කරන බඩු භාණ්ඩයක තමන්ගේ කරගත්තා. ඒ වගේම තමන්ගේ නිවස තමන්ගේ කරගන්නවා. ඊටම තමන්ගේ කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ උගත්කම තමන්ගේ කරගන්නවා. රැකියාව තමන්ගේ කරගන්නවා. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමි භාර්යාවන් තමන්ගේ කරගන්නවා. තමන්ගේ දුව දරුවන් තමන්ගේම කියලා හිතා ගන්නවා. මෙන්න මෙම ටිකෙන් ටික කැමති දේවල් සංඛ්‍යාව වැඩි වෙන්න අපි හිතා ගන්නවා ජීවිතයේ සතුට ලැබුණා කියලා අපට. නමුත් වෙනතුනි සැබෑ සමය මොකද වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්‍යය ජරාවට පස් වෙන ලෝකය නැත්නම් මහලු වෙන ලෝකය මහලු භාවයෙන් මිදීම සඳහා කරන්නේ ජරාවට පස් වෙන මහලු භාවයට පස් වෙන ඒ වගේම දේවල් ටිකක් ලං කරගන්නවා. දිරාවට පත් වෙන දේවල් ටිකක්ම ලං කරගෙන තමයි දිරාපත් නොවේ ඉන්න අපේක්ෂා කරන්නේ. ඒ වගේම ලෙඩ දුක් වලට පත් වෙන දේවල් ටිකක් ලං කරගෙන තමයි ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න කියලා හිතන්නේ. මරණයට පත් වෙන තමන්ගේ දූ දරුවන් ඥාති මිත්‍රාදීන් වගේ දේවල් ටිකක් ලං කරගෙන තමයි මරණයෙන් තමන් නිදහස් වෙන්න කියලා හිතාගෙන ඉන්නේ. පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේක තමයි ලෝක සත්‍යයට වැරදි ස්ථානය. මේක තමයි වැරදිච්ච තැන. අපේ ජීවිතයේ රැකවරණය කියලා හිතන්නේ මොනවද? මෙන්න මේ ලෙඩ වෙන, වයසට යන, දිරාපත් වෙන, විනාශයට පත් වෙන දේවල් ටිකක් තමයි අපි ලං කරගෙන ජීවිතයේ සපතේ කියලා හිතාගෙන ඉන්නේ. මේ පිළිපින් ජීවිතය යන්නේ සපතකුත් ලැබෙනව නැත්තේ නේ? අර දූ දරුවන් තමයි ලැබෙනකොට සම්පත් ලැබෙනකොට සතුටක් ලැබෙනවා. නමුත් ඒ සතුට තියෙනතරින් හැමදාම නැහැ. ඒ සම්පත් තමයි අහිමි වෙනකොට ඇතැම් විට දූ දරුවන් තමන්ටම කලින් ජීවිතේ සම්බන්වනවා. දැන් මටම උදාහරණයකට දැන් මෙයක් තමයි මේ මුණ පාර තියෙන්නේ. ඇතැම් විට දරුවන් හදන දෙමෝපියන් බලාපොරොත්තු වන්නේ තමන් වයසට ගිහිල්ලා ඒ වගේම තමන් ගිය ගියාට පස්සේ තමන්ගේ දරුවෝ තමන්ගේ නියන්තින් සම්සලපීම අනුමෝදන් කරයි කියලා තමයි අපේක්ෂාවෙන් ඉන්නේ. නමුත් මේ පිළිතුරු සිද්ධ වෙලා තියෙනවා දරුවන් හදපු ඇත්තන්ටම ඒ දරුවන් වෙනුවෙන් තින් සම්සල තැන් වඩල තැන් අනුමෝදන් කරන්න. මේක තමයි ජීවිත ආකාරයේ පිළිතුරු. ජීවිතයේ උපදීම කර්ම ශක්තියෙන් කියන යම් තාක්ෂක් තියෙනවා. ඒක ලංගුණාට පස්සේ මේ අම්ම තාත්තා ඉන්නවා ඒ තාම දැන් මේ සිංහල අවුරුද්දක් ළඟේ දැන් එන්නේ. ඒ කතාවල් මොකුත් නෑ ඒකට. මේ අවස්ථාව ලංගුණාට පස්සේ පිළිතුරු මේ ගමන පියන්නට ඕන. එතකොට මෙන්න මේ ශරීරය කියලා කියන්නේ පිණුතුනි අපිට හැමදාම අයිති දෙයක් නෙවෙයි. මේ අපි පරිහරණය කරන මේ ශරීරයේ ස්වභාවය තමයි මේක ටිකෙන් ටික වයස යන දිනපත් වෙනවා මේක. ටිකෙන් ටික මේක මහලු වෙන දෙයක් මේක. ටිකෙන් ටික ලෙඩ දුක් වෙන පත් වෙන දෙයක්. දුක ඇතිවන්නේ පිණුතුනි. දුක ඇතිවන්නේ මේ ශරීරයේ තියෙන වරදක් නිසා නෙවෙයි. දුක ඇතිවන්නේ මේ Taman අයිති නොවන දෙයක් සමර්ථ කරගෙන අපි මේක තමන් කැමති විදිහට ඉන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. ඇතැම් විට දුව දරුවන් හදන දෙමාපියන් හිතන් ඉන්නවා තමන් කැමති විදිහටම දරුවෝ ඉන්නවා. ඒ වගේම මම තාත්තා කැමති වෙන විභාගෙ කැමති වෙන විදිහටම දරුවන් පාස් වෙන්න ඕන. මම තාත්තා හිතාගෙන ඉන්න දරුවන් විශ්වවිද්‍යාල යන්න ඕන කියලා. පින්නතන යන අවස්ථාවක් තියෙනවා නම් සමහර විට ඒ දරුවන්ටවත් තමන්ව පාලනය කරගන්න බෑ. පාලනය කරගන්න බැරි දේවල් ටිකක් මේ ජීවිතේ තියෙනවා. මේක තමයි ජීවිත යථාර්ථය. එනිසා බුදුදහමේ කරන්නේ මෙන්න මේ යථාර්ථය ලෝකෙට පැහැදිලි කළ දෙන එක. ලෝකය අපි අඬන්නේ ඇයි? අපි අඬන්නේ පින්නතුනි මෙන්න මේ යථාර්ථය මේ ජීවිතේ සැබෑ සත්‍යය මේකයි කියන එක අවබෝධ කරගන්න ගැනීම නිසා. අපි හිතා අනිත්‍ය වූ ලෝකය අපි හිතාගෙන ඉන්නම අනිත්‍ය නෙවෙයි නිත්‍යයි කියලා. අසුභ වූ ලෝකය අපි හිතාගෙන ඉන්න සුභයි කියලා. අනාත්ම වූ ලෝකය අපි හිතාගෙන ඉන්න ආත්මයි කියලා. දුක් සහගත වූ ලෝකය ගැන අපි හිතාගෙන ඉන්න සැප සහගතයි කියලා. මෙන්න මේකයි පිළිතුරේ අපට සිදුවෙච්ච වරද. මෙන්න මේ වරද යම් කිසි දවසක අපේ නිවැරදි කරගත්තනම් එදාට පිළිතුරේ මේ ලෝකයේ දේවල් වෙනස් වෙද්දී අපි දුක් වෙන්නේ නැහැ. මේ යථාර්ථයේ තේරුම් ගත්ත දවසේදී අපි අපටයි යුතුයම් ටික අපි කරනවා. දරුවන් වෙනුවෙන්, ස්වාමි භාර්යාවන් වෙනුවෙන්, මව දෙමාපියන් වෙනුවෙන් අපි යුතුයම් ටික කරනවා. අපි යුතුයම් ටික කරද්දී පිළිතුරේ අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්නවා යුතුකම් කරාට අපිට මයිති දේවල් නිරේ මේවා මේවා යම් කිසි දවසක අපි අත්හරිනවායි කියලා. දැන් බලන්න මේ මේ පිටුතුන් පරිහරණය කරන මේ ගියේ තොරේට කඩන් මේවා මීට අවුරුදු 50කට 60කට ඉස්සෙල් ගත්තු තින් මේ වයිති වෙනස් පිළිසකට ඒ දේම පිටුතුන් තව අවුරුදු 50කට ගන්න අවුරුදු 60කින් 70කින් පස්සේ ඇතැම් විට මේ බණහන කවුරුවත් මෙතන නැහැ. මේ නිවසේ නිමිකරුවන් කවුරුවත් මෙතන නැහැ. මේවට වෙනස් හිමිකරුවන් ඉන්නේ. අද අපි පරිහරණය කරන ශරීරය අපි ලස්සනට තියාගෙන තමන්ගේ කෙනෙක් හිතන් ඉන්නවා. තම පිරුදුන අවුරුදු 70කින් 80කින් මේ ශරීරය වෙනස් සත්තු ටිකක් පරිහරණය කළා. මේ ශරීරය මහ පොළොවට පස් වෙනවා. මෙන්න මෙවැනි ජීවිතයක් අපි ගත කරන්නේ මේ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තනම් මේ ලෝකේ වෙනස් වෙද්දී අපි හඳන්නේ නැහැ. අපට දුක ඇතිවන්නේ පින්නතුනි අපි ආසාවෙන් තමන්ගේ කියලා දැඩිවම යම ග්‍රහණය කරගත්තනම් අන්න ඒ තා ප්‍රමාණයට තමයි අපිට දුක ඇතිවන්නේ. පින්නතුනි ලෝක ජනගහනයේ දිනකට ලක්ෂ 10ක ප්‍රමාණයක් මිය යනවා. දිනකට මැරෙන ප්‍රමාණය ලක්ෂ 10කට වැඩි ලෝකේ. ලෝක ජනගහනයේ කෝටි 800කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කෝටි 690ක් 800ක් වැනි ප්‍රමාණයක් ලෝක ජනගහනයේ ඉන්නවා. ඒ ලක්ෂ 10ක ප්‍රමාණයක් දිනකට මිය යනවා. ලක්ෂ 10ක් දෙනා මේ කියන අපට කිසියම් දුකක් නැහැ. අපේ රටේ 40,000ක් විතර මිය ගියා සුනාමියෙන්. ඇතැම් විට අපේ සමීප ඥාතියෙක් මිය නොගියා නම් අපට ඒතර දුකක් නැහැ. නමුත් ඇතැම් විට මේ තමන්ගේ එකම පුතා මිය ගියපු වෙලාවෙදී බලවත් දුකක් ඇති වෙනවා මේ අතන්ද. ඇයි ඒ දුක ඇති වුනේ? ඒ දුක ඇති වුනේ තමයි හිතුවා මේ පුතා මගේමයි. මේ පුතා මා කියන විදියට ඉන්න ඕන. මේ පුතා මට වඩා කලක් ජීවත් වෙන්න ඕන මා මේ යනකම මේ දරුවා ඉන්නට ඕන කියන ඇඟීමක් අපි කල්පියම් හිතාගෙන ඉන්නවා. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් හැමදාම මේ සත්‍යයෙන් ජීවත් වෙන්නේ තමන්ගේ පුතා කියලා මේ කර්මාන් රූප මෙතෙන්ට අපස් එක් පිනතුනි. එයා මේ ආත්ම භාවය දැමිට මේ ගෙදර හිටියා. දැන් ඇතැමිට අල්ලමු ගෙදර කෙනෙක්ගේ කුසගය පිළිසින් කරගෙන තියෙන පුණන් සමහර විට. මේ ගෙදරට ගියාට පස්සේ මේ ගෙදරට ඇවිල්ලා පස්සේ එයා ආත්ම කරගෙන එයා දුකක් වෙන්නේ. මෙන්න මේ සත්‍ය නිසා බුදුහාමුදුරේ දේශනා කරනවා. අපි මේ සතර අනාදිමත් කාලයක් මේ සංකේත මූණ දෙමින් ආවා. බුදුහාමුදුර සඳහන් කරන එකම සත්‍යයේ තමන්ගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් වෙන වෙනම පුද්ගලයා වෙනුවෙන් හඬපු කඳුළු වල කඳුළු ටික එකතු කරොත් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එක මම්මගේ තාත්තගේ තමන්ගේ දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් ආදි වශයෙන් වෙන වෙනම දරුවා වෙනුවෙන් සසරේදී හඬපු කඳුළු වල කඳුළු එකතු කරොත් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බුදුහාමුදුරු අතිශෝක්තිය කියන කාරණයක් කියලා. පිටුදී බුදුහාමුදුරු මහා සාගරයේ උදාහරණයක් ගත්තේ වෙන උදාහරණයක් නැති නිසා. ඊට වඩා ලොකු උදාහරණයක් තිබුණා නම් ඒ උදාහරණය බුදුහාමුදුරු ගන්නේ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා උන්වහන්සේ ಭಾರತයේ වැඩ සිටියේ මේ මුළු ಭಾರತයේම තියෙන ගස් කොළන් සියල්ලක්ම එක තැනකට එකතු කරලා. ඒ ගස් කොළන් සියල්ලක්ම ඇඟිලි කුරු කුරු ගානට කපලා අඟලේ පොඩක් වලට කපලා ඒ ගස්ේ කඳ අතුරි පිළිසියන් ලක්නවා. එක ගොඩක් ගහලා මුළු ඉන්දියාව කියන ලංකාවගේ 60 ගුණයක් දැන් කාලයේ කණේ ඇදී තන ලංකාවගේ 100 ගුණයක් බෙදෙන කලින් ගත්තොත් ඒ වගේ විශාල රටක තියෙන සියලුම ගස් ටික එකතු කරලා එක තැනක ගොඩක් ගහලා අඟලේ පොඩක් වලට කපලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ එක එක කැල ලයින් කරලා මේ මගේ මේ ආත්ම භාවය අම්මා මේ මීට ඉස්සෙල් ගියාත්මේ අම්මා මේ ගියාත්මේ ඉස්සෙල් ආත්මේ අම්මා එහෙම එහෙම කියන අම්මා පිළිබඳව ඒ කොටස් ඒ අඟලක ප්‍රමාණයේ මේ ගස්ේ කොටස් වෙන් කරවතින් අර ගස්ේ කොටස් ටික ඉවර වෙනවා ගස්වල කොටස් ටික ඉවර වෙනවා අප සංසරේදී අපට අම්මල වෙච්ච අම්මලාගේ සංඛ්‍යාව ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ තරම් මෞදෙන් අම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් වෙන වෙනම ඥාතින් ගැන බුදුහාමුදුරු කියනවා. ඒ තරම්ම අපි ඥාතින් අපේ ඥාතින් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිනිසුන් වල හිටි ආත්ම භාවල අපේ ගෙල සිඳලා යම් යම් පුද්ගලයන් සතුරන් අපේ ගෙල සිඳලා ඒ ගෙල සිඳපු අවස්ථාවේදී අපේ ගෙලෙන් ගිහිපු ලේවල ලේකට ගොරවටින් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපි අපේ සතර ගත කරපු ආත්ම භාවල ගාමියන් වශයෙන් ඉඳලා එළුවන් වශයෙන් ඉඳලා දැකඩුවන් වශයෙන් ඉඳලා මේ වෙන වෙනම සත්‍යයන් වශයෙන් ඉඳලා මිය ගිහිපු ආත්ම භාවල ඒ ලේ එකතු කරවටින් එක ආත්ම භාවයක එක සතෙක් වශයෙන් ඉඳලා මිය ගිහිපු අවස්ථාවේදී ඒ ලේ ටික එකතු කරත් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ තරම් අති දීර්ඝ කාර්යයක් මේ සතර අපි යන්නේ. පින්නදුනි මේක ලෝතරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අනාවරණයක්මයි මේක. මේ අනාවරණයේ ලෝකෙට දේශනා කරපු අවස්ථාවේදී නුවණ තිමිත් අය සතර බහලක කරපු මනසක් තිමිත් අය සමහර අය හෙට විවාහ වෙන්න කියලා හිටිය අය විවාහයක් කරලා අද වෙනදා සිට මහනුණා. හෙට ඇතැමිට රජකම ගන්න රාජාභිෂේකය ලබන්න කියලා ඉඳලා රාජාභිෂේකයේ අත්හැරලා අද වෙන දවස් සිට මහනුණා. හෙට ඇතැමිට මහා මන්දිරයක් හදන රජකුමාරණු ගෘහ ප්‍රවේශ මංගල්‍යයේ හෙට වෙන දවස් සිටියලා මේ බණහල අද වෙන දවසේදී ඉහිගියස්තරලා මහනුණා. සමහර අය ගෘහ ප්‍රවේශ මංගල්‍යයයි රාජාභිෂේක මංගල්‍යයයි විවාහ මංගල්‍යයයි කියන මංගල ත්‍රිවිධ මංගල්‍යම තිබී හෙට වෙන දවසේ දිමිලා අද වෙන දවසේ මහනුණා සමහර අය. ඒ විතරක් නෙවෙයි මේ අවබෝධය ලැබිච්ච සමහර අය දෙමෝපියන්ගේ බලවත් කැමැත්ත මත විවාහ කරගන්න දීලා විවාහ කරන්න ලැබුරු කරපු අවස්ථාවේදී විවාහ නොවී පැරුත් හාන්දරන මල්ලි රේවත කියන මල්ලි කෙනෙක් හිටේ මල්ලි එහෙම කෙනෙක් විවාහ වෙල යන ගමම්ම ඒ කියන්නේ කාන්තාවක් එක් කරගෙන යන ගමම්ම කැලයක් මැදින් ආවේ කැලයට පැනල ගිහිල්ලා වනගත හිටිය ස්වාමීන් වහන්සේ ළඟ මහනුණා මේ පැරුත් හාන්දරන මල්ලි පස්සේ කාලේ කදිරවනේ රේවත කියලා ප්‍රසිද්ධ වුණා. පින්නතුනි ජීවිත අවබෝධය ලැබුව නැත්නම් මේ වගේ යම් යම් ප්‍රමාණකින් සමහර අය කිහි ගෙදර ඉඳගෙනම තමගේ වයවුරුද දෙමාපියන් සලකමින් ධර්මය හැසිරුණා. සමහර අය විසාකාය වැනි අය අවුරුදු 7 දී අවබෝධය ලබාගෙන පස්සේ කාලේ විවාහ වෙලා ඉතාම සාර්ථක ජීවිත ගත කළා, ගෘහස්ත ජීවිත ගත කළා, ඉතාම නිවැරදි ජීවිත ගත කරමින් ධර්මය හැසිරුණා. හැමදිනාටම මහනෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ අවබෝධය ලැබුණ නම් පින්නතුනි ඒ ලැබිච්ච මට්ටමේ ඉඳගෙනම සමාධර්මයේ හැසිරෙනවා. අපි ධර්මයෙන් ලබන ප්‍රධාන ප්‍රතිලාභය තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මා මෙච්චර පින්කම් සංඛ්‍යාවට සම්බන්ධ වුණා මෙච්චර මං දාන දීලා තියෙනවා මෙච්චර මං කඩින පින්කම් සංඛ්‍යාවට අත ගහලා තියෙනවා මං වා ජීවිතයේ ජයග්‍රහණයක් ලැබුවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුට බෞද්ධයේ පස්සේ ලබන ජයග්‍රහණය මේක නෙවෙයි බෞද්ධයේ පස්සේ අපි ලබන ජයග්‍රහණය තමයි අපේ සමීපතම ඥාතියේ මියගිය පවස්ථාවේදී ඒ මියගිය පවස්ථාවේදී දුක ඇති වෙනවා නම් අන්න ඒ දුක ඇතිවන්නේ කුමන හේතුවක් මතද? ඒ දුක ඇතිවන්නේ තමයි මේ තියෙන බැඳීම නිසා නේද? ඒ බැඳීම ඇතිුණේ අවිද්‍යාව නිසා නේද කියන නුවණ පහළ කරගෙන ඒ අභියෝගය හමු වෙහි නොහදා ඉන්න පුළුවන් නම් අන්න ඔහු තමයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න කෙනා. මේ පිළිතුර නහල තියන බුදුහමෙන් කාලි විදිය කිසාගව සමී පටාචාරයන් යාය. ඇතැම් විට මරණ 6ක් 7ක් එක ගවන් වෙච්ච අය ජීවිතය සියල්ලක් මෙපා වෙලා ඇතැම් විට උන්මත්තක තත්ත්වයට පත් වෙච්ච අය හිටියා. නමුත් ඒ අය මේ ධර්මයට ඇවිල්ලා ධර්මයේ පිළිසරණ ලබාගෙන අන්තිමට ඥාති වියෝවෙන් දුකෙන් සංසාරයෙන් යන අනිත් අය සනසන බණ කිව්වේ නැත්තම්. ඒකට තමයි ඉදිරිපත් වුනේ. ඒ නිසා පින්නතුනි මේ ධර්මයෙන් අපි සැබෑලෙසම ධර්මය අපේ ජීවිතේට සම්බන්ධ කරගත්ත දවසක තමයි අපි මේ අනිත්‍ය දුක් අනාත්ම කියන තත්ත්වය අපට යථාර්ථ වශයෙන්ම පේන්නේ. මේ අපි පරිහරණය කරන විශේෂයෙන් මේ සජීවී සත්‍යයන් කියලා කියන්නේ කොයි මොහොතේ ලෙඩ වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒ වගේම හැම මොහොතක් පාසම වයසට යමින් ඉන්නේ. කොයි මොහොතේ මරණයට පත් වේද දන්නේ නැහැ. කෙනෙක් පින්නතුනි බාහිර සමාජයෙන් තියෙන කරදර යුද්ධ ආදී කලකෝලාහල ප්‍රියානතුරු විසදීය ලෙඩ රෝග මේ වගේ සත්‍යයන් මත තින්න තුනේ කෙනෙක් අවුරුදු 25 කින් ජීවත් වීමමත් සුදුමයක් තින්න තුනේ අපිට බාහිරින් තියෙන අභියෝග ටික බලනකොට මෙච්චර කලක් හරි අපි ජීවත් වෙච්ච එක පුදුමයි කෙනෙක් මරණයට පත් වීම හැරේ දුක සැබෑ වෙනසම ගත්තොත් අපි පුදුම වෙන්නට ඕන මෙච්චර කලක් අපි ජීවත් වීම ගැන ඒ තරම් අභියෝග ටිකක් අපට බාහිරින් තියෙනවා ඒ නිසාම තමයි සමහර දරුවන් මව කුසීම මිය යන්නේ සමහර දරුවන් නැතෙන් වෙච්ච මව කුසීම දිවි වෙන අවස්ථාවේදී මිය යන්නේ සමහරක් තන අවුරුදු 5 6 දී කුඩාම අවදීදී මිය යන්නේ ඒ නිසා ඇතැම් විට අපට අනිත් දරුවනුත් එක සාපේක්ෂව බලනකොට දැන් සමහර ළඩවලට සමහර රෝහල් වලවත් ළමා වාසු තියෙනවා ඉතාම කුඩා දූ දරුවන් ළඩ දුප්පත් පත්වල තියෙන ආකාරය දිහා බලනකොට ඉතාම සංවේගදායක අවස්ථාවක් මේක තමයි පිරිතුනි ජීවිත යථාර්ථය. මේ යථාර්ථය ඇතැම් විට අපට අපේ ජීවිතවලට ලං වෙනකම මේක තේරෙන්නේ නැහැ. මේ යථාර්ථය තේරුම් ගන්න නම් සමන්ට සමීප වෙන්න ඕන මේක. නමුත් නුවණේ බුද්ධිමත් අය අනිත් අයට පස්වන අධ්‍යයනයෙන් සමන් යඥයෙන් කරගන්නවා. විශේෂයෙන් පිරිතුනි නිවසට අපි බොහෝ දෙනා අපි නිවසවල විවිධ විදියකින් කම් කරනවා. තුන් මාසෙන් අවුරුද්දෙන් ඒ වගේම උපන්දින සින්කම් අපි කලින් සූදානම් වෙලා කරනවා. නමුත් හත්දවස තේකම කරාදී කවුරුවත් කලින් සෝදානම් වෙන්නේ නැහැ. දැන් සංගදාස මහත්මිය මේක දින 7කට කලින් කිසිසේත් නිදි වෙන්නේ නැහැ. තමන්ගේ නිවසේ හත්දවස තේකම කරන්න වෙයි කියලා. නමුත් වෙනුතුනි බලන්න දින 7කට පස්සේ කොයිතරම් වෙනස්කම් ජීවිතයේ සිදු වෙලා තියෙන්නේ. මේ ඉරණම වෙනුතුනි අපි හැමදෙනාටම වෙන්න පුළුවන්. හත්දවස තේකම් පිළිබඳව අපි ඇතැමිට අහම්බෙන් සිදු කරන තේකම් හැදෙලා හිතාගෙන ඉන්නේ. නමස් පිටතින් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට බුදුහාමුදුරේ දේශනා කළේ මරණ ධම්මෝනි මරණං අනතීතෝති අභින්නං පස්සේ පිටබ්බං මරණය තමගේ ජීවිතේට පත් වෙන්න පුළුවන් කොයි මොහොතක හරි තමා මරණේ නොයිත් මොකු කෙනෙක් කියනක අභින්නං පස්සේ පිටබ්බං නිතරම මෙනෙහි කරමින් ඉන්නේ කියලා නිතර තමන් මැරෙන කෙනෙක් කියනක හිතමින් ඉන්න කියලා ඒකෙන් කියන්නේ පින්නතුනි අපි හැඬව හඳුනගෙන ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. එවැනි තත්ත්වයක පත් වුණොත් මේ සමා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක ගැන කල් සියාම් විතර තියෙනට ඕන. ඒක තමයි ජීවිතේේ අරතුර වෙන්න පුළුවන්. තමගේ දුව දරුවන්ට, තමගේ අම්මට තාත්තට, තමගේ ඥාතීට, සහෝදර සහෝදරියන්ට ඉරණම වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය මුස්තාවකයන් හැටියට පින්නතුනි අපට හදිසි මරණ කියනව නැහැ. බොහෝ විට අපි හිතන්නේ මේක හදිසි මරණයක් කියලා. බුදුදහමේ පින්නතුනේ හදිසි මරණ කියනේ නැහැ. හදිසි මරණ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඊයේ ධර්මයේ දන්නේ නැති කම කියන දෙයක්. ඒ නිසා හැම මොහොතේම අපි මරණයක් අපේක්ෂාවෙන් ඉන්නට ඕන. මරණය අපි එනවයි කියන එක කල් යාම දැනගෙන ඉන්නට ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනාව. යම්කිසි කෙනෙක් ඇතැම් විට සමීපතම ඥාතියෙක් මිය ගියාම කියනවා විශේෂයෙන් අඩු වයසෙන් මැරුණාම මම නම් තුන් හිතකින්වත් හිතුවේ නැහැ මේ වගේ මරණයක් වෙයි කියලා. බොහෝ දෙනා මේ කතාව කියනවා. මම තුන් හිතකින්වත් මේ පුද්ගලයා මැරේ කියලා හිතුවේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් අනුශාසනා කළා කියනවා ලොකු කොටා හැමදෙයක්ම නිතරම මරණය සිහිපත් කරන්න කියලා. මරණයක් ආවට පස්සේ අපි හිතනවා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එහෙනම් අපි මේ මොකද කරලා තියෙන්නේ? සැබෑ සමගාමී තියෙන තැනදී ඒක යථාර්ථය තමයි යම් කෙනෙක් එහෙම කියනවා නම් ඒ යථාර්ථය තමයි සමා තුන් හිතකින්වත් බුදුහාමුදුරන්ගේ සැබෑ අනුශාසනාව පිළිපැදලා නැහැ කියන්නේ. තුන් හිතකින්වත් සැබෑ සමාන බුදුහාමුදුරන්ගේ තපලහම් පරිවිඩියගේ අනුගමනය කළා නැහැ කියන එකයි ඒකේ තේරුම. ඒ නිසා මේ අභියෝග අපේ ජීවිතවලට එනවා මේ එකක් විතරයි තියෙනතුනි. අපි හැම දිනාගේම ජීවිත අභියෝගයේ මේ අභියෝගය තියෙනවා. විශේෂයෙන් අපි හැමදෙනාම කවදා හරි දවසක මෙයාට පරිහරණය කරන මේ ශරීරය අපි අත්හැරලා යන දවසක් තියෙනවා. මෙන්න මේ අත්හැරලා යන දවස කොයි මොහොතේ නම් වෙනවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැබෑ දක්ෂම කෙනෙක් නම් සත්‍යාවිය හෝමස්ඩෝ ඩයිය මානෝ මස්සගේ සක්කාය දිට්ඨි පහනාය සතෝ දික්ඛෝ පරිබ්බජේ කියලා. ඉපදෙන්නේ ගැත්තේ ඒ හිතේ ඉන්න නිවන යම් කිසි ගැටි උත්සාහයක් දරනවා නම් අන්නේ උත්සාහයක් දරන්න හා සමානව යම් කිසි කෙනෙකුට උලකින් යන කොවස්ථාවේදී පිළියකින් වගේ දෙයකින් යන කොවස්ථාවේදී ඒ ඇනම පිළිය ඉවත් කරන්න යම් කිසි ගැටි උත්සාහයක් ක්‍රියා කරනවා නම් අන්න ඒ වගේ උත්සාහයකින් සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහවන්ත වෙන්න කියලා. පින්නොතනි දුක පිළිබඳව යථාර්ථය මෙන්න මේක. මේ පිළිතු නැහැටි බුදුහාමුදුරු දුක ගැන කරපු විග්‍රහයේදී ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛෝ කියලා මෙහෙම ගිහිල්ලා අන්තිමටම දැක් වෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් උපාදානස්කන්ධ පංච කිම දුකයි කියලා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන වැදගත්ම කාරණේ. ලෙඩ වෙන එක දුකයි කියන එක බොහෝ දෙනා දන්නවා. මරණය වෙන අය කියන එක දුකයි කියන එක බොහෝ දෙනා දන්නවා. මරණයට පත් වෙන අය කියන එක දුක කියන බව බොහෝ දෙනා දන්නවා. ප්‍රිය ඥාතීන්ගෙන් වෙන්වීමට සිද්ධ වෙන බව දුකක් කියන එක බොහෝ දෙනා දන්නවා. ඒක බෞද්ධයන් නොවනයි දන්නවා. බෞද්ධයන් වශයෙන් දැනගත යුතු ප්‍රධානම අනුශාසනාව තමයි සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. මේ කාරණය කියන්නේ උපාදානස්කන්ධ පංචකය කියලා කියන්නේ අපේ සමස්ත ජීවිතය. මොකක්ද අපේ සමස්ත ජීවිතය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ එකතු වෙනවා. රූප කියලා කියන්නේ මේ භෞතික වශයෙන් රූපය. වේදනා කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා ආදී වේදනා. සංඥා කියලා කියන්නේ හඳුනගන්න දේවල්. සංඛාර කියන්නේ චේතනා. විඥාන කියන්නේ සිත. මෙන්න මේ පහ යම් කිසි කෙනෙක් මම මගේ කියලා තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගත්ත නම් මෙන්න මේකයි පිනොතින දුක කියලා කියන්නේ. මුලින්ම අපි තමන්ගේ ශරීරය මගේ කරගන්නවා. ඊට පස්සේ ගේ දොර ඉඩකඩම් තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ ස්වාමි භාර්යාවන් දරුවන් සියල්ලක්ම මගේ කරගෙන තියෙනවා. යම් කිසි ප්‍රමාණයකට දේවල් තමන්ගේ කරගෙන දැඩි මානසිකවෙන් වැළඳගත්ත නම් අපට දැන් මෙතන කිතනවා ජීවිතය අපි සැපලං කරගත්තායි කියලා. පිළිතුරු සැපයද සමාපි සැප බෞද්ධික දේවල් ටිකක් ලං කරගත්තා වෙන්න පුළුවන්. නමුත් සැපයද සමාපි මේ ආස්කාරයෙන් ලං කරගත්ත හැම දෙයක්ම පිළිතුරුනි දුකයි අපි මේ ලං කරගත්තේ. මේ පිළිතුරුන් දැකලා ඒ යම් කිසි විදියක ආලෝකයක් ලාම්පුවක් ගන්නවා කියනකොට මෙරු වගේ කුඩා සත්තු මෙන්න මේ ලාහු දැලට යනවා. මේ රෝ නැස්ව සමනලු වගේ කුඩා සත්තු මේ ලාම්පු දැල්ලට යන මේ ආලෝකයේ දැන් සත්තුන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ යන්නේ සිය දිහාන කරගන්නේ කියලා. මේ සත්තු යන්නේ පිටුපිට සිය දිහාන කරගන්න නෙවෙයි. මේ සතා යන්නේ අර පහන් දැල්ලේ ලස්සන සැපදක් සමාර්ථියේ කියලා. මේ සත්‍යයට තියෙන අවිද්‍යාව නිසා නොදැනීම නිසා මේ සත්‍යෙ හිතාගෙන මෙතන ජීවිතේ සැපද තියේ කියලා. සැපද කියලා හිතාගෙන මුලාවට. මේ ඇත්ත පිනවන දේ හොයාගෙන ඉන්න සැපදේ කියලා ගිහිල්ලා දුකටපත් වෙනවා. මැරෙන කම්ම ඒ පහන් දැලට පණිමිකයි පණ ගැටියා කරන්නේ. පින්තුරි සැපයල සමගාමීව අපේ යථාර්ථයක් මේක. අපි ජීවිතයේ අනතුරු වෙන දේවල්, ජීවිතයේ දුක්ඛාගත වෙන දේවල්, ලාභ දැලට අපි නොපැන්නට ඒ වගේම දේවල් ටිකක් තමයි පින්තුරි මේ ලං කරගෙන ඉන්නේ. දුක්ඛාගත දේවල් ටිකක් තමයි මේ ලං කරගෙන ඉන්නේ. ඒ නිසා සැපයල සම දුකේ නිදහස් ඥානසික කෙනෙක් අපේක්ෂා කරනවා නම් මේ දේවල් අත්හැරලා කියන්න වැඩක් නැහැ. මේ දේවල් පිළිබඳව තියෙන බැඳීම අඩු කරගන්නට ඕන. සුද්ධෝදන රජතුමා රහත්ුනේ රජකම කරද්දී. සුද්ධෝදන රජතුමාට සියලුම දේවල් අත්හැරලා ගියේ නැහැ. රජතුමා රහත් භාවයට පත්ුනේ රජකම කරද්දීමයි. බඩමුට්ටු වයින් කළ පිටුනේ දුක අඩු කරන්න බෑ. බඩමුට්ටු දන් දුන්නට විතරක් දුක නැතිවන්නේ නැහැ. දුක නැතිවන්න නම් ඒ බඩු භාණ්ඩ පිළිබඳව තියෙන ඇලීම, බැඳීම, ආසාව අඩු කරගන්නට ඕන. මෙන්න මේක ඇතුළේ බුදුහාමුදුරන්ගේ සදහම් පණිවිඩය. අන්න ඒ විදිහට අපි ජීවිත ගත කරනවා නම් අපිට පින්නතුනේ මරණීය දුකක් වෙන්නේ නැහැ. අපි මරණයට පත් වෙනවා. පත් වුණාට ඒ මරණය අපට දුකක් වෙන්නේ නැහැ. අපි ලෙඩ වෙනවා. අපි සමිතම ඥාතියින් ලෙඩ වෙනවා. ලෙඩුණාට අපි දුකටපත් වෙන්නේ මෙන්න මේක බුදුරජාණන් වහන්සේ ගම් සාසනාව. එනිසා පින්නතුනි සම්මාදිට්ඨියගෙන අද අප සාකච්ඡා කළේ සම්මාදිට්ඨියේ ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි සම්මාදිට්ඨිය තමයි සාස්ත්‍රා කුඤ්ඤ භාගියා උපදිවේපස්සා කියන සම්මාදිට්ඨිය. සාස්ත්‍ර වූ පිනට බර වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨියදී අපි හැකිතා දාන සීල භාවනා දිට්ඨියෙන් දහම් කරගන්නවා. ජීවිතයේ පිළින් බරව ඉන්නවා. ඒ පිළින් බරව සිටීම තමයි ලොකු ආශිර්වාදයක්, හිතට සැනසීමක්. නමුත් ඒ පින්කම් කිරීම විතරක් නෙවෙයි අපේ ජීවිත පරමාර්ථය. මෙන්න මේ කුසලයේ දිනු කිරීම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන දැකීම, දුක පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම, දුක ඇතිවන්නේ බැඳීම නිසා. ඒ නිසා හැකිතා අපට අපසංසක දේවල් පිළිබඳව තියෙන ඇලීම අඩු කරගන්න පුළුවන් නම් ඒ ඇලීම අඩු කරගත් ප්‍රමාණයට බාහිරින් දුක අපට අඩු වෙනවා. ඒ සඳහා අම්මාවට තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. ඒ නිසා දුක නැතිවීම සඳහා තියෙන මෙන්න මේ අනුශාසනාව අප හැමදෙනාමත් අපේ ජීවිතවලට සම්බන්ධ කරගනිමු. අද මේ පිනසුන් විශේෂයෙන් මේ පින්කම් සිදුකලේ විශේෂ ඥාති යුතුකම සිදු කරන්න මීට දින ඊවැට කලින් මිය ගිය සංජය අනුරාධ මීගොඩ පුතුණුවන් වෙනුවෙන් සිදු කරපු මතක බණයි මේ සිදු කළේ. එනිසා මිය ගිය කෙනෙක් වෙනුවෙන් කරන මේ ධර්ම දේශනාව උදෙක් සාරිත්‍රයක් වශයෙන් සිදු කිරීම විතරක් නෙවෙයි පිනතුනි. මේ බණ තුළින් අපේ ජීවිතයට ඥානිත දෙයක් අපි ඇත් කරගන්නට ඕන. අපේ ජීවිතයේ අනාගතයේ කඳුල සුසුම සඳහා එන අවස්ථා කල්පියාම හඳුනාගෙන කල්පියාම දුකෙන් නිදහස් වීමේ හොඳ මානසිකත්වය අදාදම අපි ඇති කරගන්නට ඕන. මේ අද ඇති වෙච්ච දුක සංතාපය අපි හිතාගෙන ඉන්න එක සංගදාස මහත්මයාට මහත්මියට විතරක් ඇති වෙච්ච දුකක් කියලා. අනතුරක් කියලා. නමුත් මේ අනතුර හෙට ඇතැම් විට අපේ නිවසට ඇති වෙන්න පුළුවන්. මේකයි ජීවිත යථාර්ථය. ඒ තත්ත්වයට අපි මුහුණ දුන්නොතින් එවැනි අවස්ථාවකදී අපි කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියන එක කල්පියාම හඳුනාගෙන වඩා වඩාත් අපි ධර්ම වෙත ලංවන්නට ඕන. වඩා වඩාත් අපි තවත් සින්දාන් පිළ කරගන්නට ඕන. මෙවැනි අනතුර එද්දී අපේ ජීවිතේ මානසිකව නොවේටි ඉන්න පුළුවන් විදිහේ ශක්තිය අපේ ජීවිතේට අපි ඇති කරගන්නට ඕන. එතේ සිට කෙරියමට පෙරවන් සරණින් මේ හැම දිනාටම නිරෝගී නිරෝගී සම්පත් සැලසේවා. මේ සිට කරගත් පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් සියලුම තෙන්තම් සංජී අනුරාධ පුතුණුවන් අනුමෝදන්ව සතරේදී මෙවැනි අකල් මරණ වලට පත් නොවේ දිගාසිය ලබා ගන්නට සුභ සම්පatti ලබා ගන්නට මේ රැස් කර කුසල දහම් එතුමාට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉදිරි කරපු අවස්ථාව මීට දින 6කට කලින් මිය ගිය මේ අය ආදරයෙන් සිහිපත් කරන සංජේ අනුරාධ මීගොඩ සුදුන් වන් වෙනුවෙන් සිදු කරපු පුණ්‍ය කර්මය මේ නිමාවට පත් කළේ. මේ පුතා බොහෝ කලක් මේ අතන් සමග ජීවත් වුණා. ඉතාම යෝන් වයසේදීම ජීවිතයෙන් සමුගස්සා. ඉතින් මේ හැමදෙනාටම ඉතාම සංවේගයක්. විහාරස්ථානයේ සිටින ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් සංවේගයට පත් වුණා. ඉතින් නමු ජීවිතය යථාර්ථයට අපි මුහුණ දෙන්නට ඕන. ඉතින් ඊට වඩා අපිට කරන්න දෙයක් නැහැ. ධර්මයෙන් අපේ හිත සනසා ගන්න එක අපි කළ යුත්තේ. ඒ නිසා මම හිතන වෙලක් සිය සංඝදාස මහත්මයාට එම මහත්මියට තියෙනවා කියලා සංඝදාස මහත්මයා මේ ප්‍රදේශයට ගමේ විහාරස්ථානයට බොහෝ උපකාර කරන ඉතාම සැදහැවත් ගුණවත් මහත්මයා කෙනෙක්. ඉතින් එතුමා වෙන කෙනෙකුටත් මෙවැනි කරදරයක් වුණායි කියන එකයි බොහෝ දෙනාට සංවේගය. නමුත් ඉතින් ඒ සංවේගය අපි ධර්මය තුළින් දුරු කරගත යුතුයි. ඉතින් මේ අවස්ථාවේදී ඒ සුතුණන්ගේ සිත කරන්න පුළුවන් ඥාතික යුතුකම මේ අත්තන්ට පුළුවන් විදිහට ඉතාම ඉහළින් බුදුදහමේ සඳහන් වෙන ආකාරයට කියලාම ඥාතික යුතුකම මේ සිත කළේ. ඒ නිසා දැන් අපි ප්‍රාර්ථනා කරමු මේ අත්තන් මේ අවස්ථාවේදී ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, පංචශීලයේ සමාදන් වුණා, දහම් පඬුරු පූජා කළා. මේ සියලුම ආකාරයෙන් සිත කරගත් මේ පුණ්‍ය චේතනාවන් මේ පුණ්‍ය ඵලයේ බලෙන් මීට දින කිහිපයකට කලින් මියගිය සංජය අනුරාධ මීගොඩ පුතුණුවන්ගේ තින් අනුමෝදන් වේවා. ඒ පුතුණුවන්ට සසර භවගාමී ජීවිතයේදී සුගතිගාමී ජීවිත ගත කරන්නට මේ තින් තම ආශිර්වාදයක් වේවා. ඒ වගේම සසර දිගාසිරි සම්පත් ලබන්නට මේ තින් තම හේතු වාසනා වේවා. කිනසතුමෙන් ඒ පුතුණුවන් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු. සත්කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ මේ කුඩා දූපතුන් හැම දිනාටම හොඳ පිටගෙන කියා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. මේ හැම දිනාටම ජීවිතයේ සියලු යහපත දෙවියන් විසින් උදා කර දෙන ලබස්වා දෙන ප්‍රතිමෙන් අප දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු අන්තු සංසදා. මුලින් පින්නතුනි අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මුලින්ම සඳහන් කරපු ආකාරයට සංජය අනුරාධ මීගොඩ කරුණ මහත්මයා වෙනුවෙන් එතුමා නොසිතූ අවස්ථාවක නොසිතූ ආකාරයෙන් ජීවිතයෙන් සමුගත්තා. ඉතින් ජීවත් වෙන්න පින්නතුන් හැටියට කරන්න පුළුවන් ඉහළම ඥාති යුතුකම මේ ඉතාමෝලිය සම්පූර්ණ කළා, ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬුරු පූජා කළා. සස්කරගත මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පුතුණුවන්ට සසර ජීවිත සුවපත් වීමට ඔබ අප හැම දිනාටම සසරයේදී මෙවැනි අකල් මරණ වලට මුහුණ දෙන්නට සිද්ධ නොවේ. වැඩ වඩාත්ම භාග්‍ය සම්පන්න ජීවිත ලබාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම අපට උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංඛා භයම් පන්තා ච නින්භයා ශෝකම් පන්තා ච නින්සෝකා හොන්තු සම්බේපි පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නාස්වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති හිමිනාසේ සමිංජතු. හැම දිනාටම සර්වන් සරණයි.